යහපාලන ආණ්ඩුව පත්වීමත් සමගම විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙක් දිගින් දිගටම මාධ්‍යවල පෙනී සිටිනවා. ඊට පෙරත් ඔවුන් පෙනී සිටියා. නමුත් ඒක තීව්‍ර වෙලා තියෙනවා පහුගිය සති කිහිපයේදී. ඊයේ පෙරේදා සිරස වගේ රූපවාහිනී නාලිකාවක් බැලුවනම් පැයෙන් පැයට ප්‍රකාශ කරනවා සහ උන්ට අවස්ථාව දෙනවා, විශේෂයෙන්ම සරත් විජේසූරිය වගේ ආචාර්යවරුන්ටත්, නිර්මාල් රංජිත්ලා වගේ අයටත්, රටේ යම් මතවාදයක් නිර්මාණය කරගෙන යනවා මේගොල්ලෝ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු කියලා. ඔවුන් සැබෑව විශ්වවිද්‍යාලවල සේවය කරනවා තමයි. නමුත් ඔවුන් දරන මතවාදය මේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න අනිකුත් ආචාර්යවරු දරනවද නැද්ද කියන එක මං හිතන්නේ අපි එළියට කියන්න ඕන. මේ තමන්ගේ ජීවිත කාලය පුරාම විජාතික මතවාද දරපු එක්ස් කණ්ඩායම වගේ තැන්වලට සම්බන්ධ වෙලා හිටපු නිර්මාණලා අද ඉදිරියට ඇවිල්ලා ඔවුන් දරපු මතවාදේ සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මතවාදේ බවට රට හැමෝම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 500කට පස්සේ මේ රට එක්සේසත් කරපු නායකයෙක් ඍජුව පහර දෙන්න පුළුවන් තරම් හැකියාවක් උන් ලබාගෙන තියෙනවා. ඇයි අපි බිය වෙන්නේ? ඇයි උගත්තු හැටියට බුද්ධිමත්තු හැටියට අපි ලැජ්ජද? රට එක්සේසත් කරපු නායකයා ජාතික වීරයෙක් කියලා කියන්නේ. ඇයි ඒක කියන්න බැරි ප්‍රශ්නේ මොකක්ද අපිට තියෙන්නේ? ඔහු පාවා දෙන්නේද? හොරෙක්ද? තක්කඩියෙක්ද? කිසිදු චෝදනාවක් සනාත නොකර විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ජාතික වීරයෙක්ට පහර දෙනවා. අපි මෙච්චර දවස් නිහඬව බලාගෙන හිටියා. හැබැයි අපි එහෙම බලාගෙන හිටියට මේ රටේ සාමාන්‍ය මිනිස්සු එහෙම කරේ නැහැ. ජනවාරි මාසේ ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය නායකයව වුණ වළඳගත්තා. බස් අරගෙන කවුරුත් කියලා නෙමෙයි, කවුරුත් සල්ලි දීලා නෙමෙයි, බැල නොකෙඩි තංගල්ලට ගියා. බෝධි පූජා සංවිධානය කරා. මම හිතන්නේ ඉතාම නවීන දියුණු අධ්‍යක්ෂීම් සහිත පරිචය සහිත ජාතික ලක්ෂණයක් අපේ රටේ මිනිස්සු පෙන්නවා. තමන් බිහි කරපු අසහාය නායකයව කවුරු රැක්කත් නොරැක්කත් මේ රටේ අහිංසක අසරණ මිනිස්සු රැක්කා. ඔහු පිටිපසු ගියා. මේ රටේ මිනිසුන්ට මඟ පෙන්වනවා කියලා මාධ්‍යවල කියන විශ්වවිද්‍යාල ආචාර්යවරු උගත්තු බුද්ධිමත්තු මොකද්ද දීපු මඟ පෙන්වීම මේ වෙලාව? කීප දෙනෙක් ලිව්වා, කතා කරා, එවෙනුම් පෙනී සිටියා. උන්ට ජනමාධ්‍යවල අවස්ථාව ලැබුණෙත් නැහැ. හැබැයි පැහැදිලි ලෙසම මේ රටේ මිනිස්සු ප්‍රකට කරා මේ රටේ විදග්ධයෝ, මේ රටේ උගත්තු බුද්ධිමත්තු තමයි සාමාන්‍ය ජනතාව කියලා. ඔවුන් මේ තීරණය ගත්තා. කිසිදු බාහිර බලවේගයක උපකාරයක් උදව්වක් නැතුව තමන්ගේ නායකයව රැකගන්න උන් ඉදිරිපත් වුණා. එහෙම ගෙනල්ලා ඔසවල තිබ්බා මේ සියලු චෝදනා හමුවේ. අපි විශ්වවිද්‍යාලව ආචාර්යවරු හැටියට ඒ මහා ප්‍රවාහය ඇතුලේ අපිත් ඉන්නවා, අපිත් ඒක නියෝජනය කරනවා කියලා මේ රටට කියන්න අවශ්‍යයි. මම කොයි වෙලාවකවත් කියන්නේ නැහැ අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට මේ රටේ මිනිසුන්ට මඟ පෙන්වනවා කියලා. ඔවුන් තමයි අපිට මඟ පෙන්වුවේ මේ වෙලාවේදී. ඒ වගේම තමයි මේ මහා ප්‍රවාහයේ අපි කොටස්කාරයෝ. මහා ප්‍රවාහයේ අපි කොටස්කාරයෝ විශ්වවිද්‍යාලවල ඉන්නවා, කතා කරනවා. අපි ආචාර්යවරු අපි ඉස්පිරිතාලට ගියාම, වෛද්‍ය පීඨයේ ආචාර්යවරු කතා කරාම බහුතරයේ මේ රටේ සාමාන්‍ය ජනතාව දරන මතවාද වෙනුවෙන් පෙනී සිටින්නේ. හැබැයි ජනමාධ්‍යයට ගියාම විශ්වවිද්‍යාල ආචාර්යවරු කිව්වම සම්පූර්ණ අනිත් පැත්ත. මේක වෙනස් කරන්න ඕන, එහෙම නෙමෙයි කියලා අපි කියන්න ඕන. අද එන්න කිව්වම මේ තැනට හුඟ දෙනෙක් බය වුණා එන්න. වෘත්තීය සමිතියක් දැව්ව වෙනව. මේක NIB එකෙන් ඇවිල්ලා අරන් යයිද අපිට? ඊළඟට චෙයා පෝස්ට් එක නැති වෙයිද? ප්‍රොෆෙසර්ෂිප් එක නැති වෙයිද? එහෙම තත්ත්වයක් නිර්මාණය කරලා තියෙන්නේ මේ යහපාලනෙන් අන්තිම අවුරුදු අන්තිම මාස කිහිපය ඇතුළත. එහෙම බියක් හිතේ ජනිත කරන්න පුළුවන් උනේ මේ යහපාලනේ නිසා. ඉතින් ඒක නිසා වෘත්තීය සමිතියක් නෙමෙයි අපි, පැහැදිලි දේශපාලන සමාජීය මතවාදයක් දරනවා. ඒ මතය තමයි මේ රටේ සාතිශය බහුතර ජනතාව, විශේෂයෙන්ම මේ රටේ සංස්කෘතිය, ඉතිහාසය, භාෂාව නිර්මාණය කරපු මිනිස්සු දරන මතවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඉදිරියට යනවා, මාධ්‍යවලට කියනවා, කතා කරනවා. ඒ වගේම තමයි අර නිර්මාල්ලා සරත්ලා වගේ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපි පැහැදිලිව අභියෝග කරනවා අපිත් එක්ක ඉදිරියට ඇවිල්ලා කතා කරන්න කියලා. ඉවරලා අපි උන්ව මතවාදී වශයෙන් පරාජය කරනවා. අපිට පුළුවන් ඒ ශක්තිය තියෙනවා.